සංගීත භාණ්ඩ පරිණාමය වෙනකොට ගිටාර එක පරිණාමය වීම කියන එක ඇත්තටම ලෝක සංගීත සංස්කෘතියට ඇතිවෙච්ච ඉතා ප්‍රබල බලපෑමක්. එතන ලූට් කියන පරණීය මධ්‍යකාලීන සංගීත භාණ්ඩෙන් තමයි මේක පරිණාම වුණා කියලා මේ සංගීතය සම්බන්ධ මානව විද්‍යාඥයෝ කියන්නේ. මේ ගිටාර එක ඉතා ශීඝ්‍ර එතන නැත්නම් ඉතා ප්‍රබල බලපෑමක් කරනවා. විශේෂයෙන්ම 1960 ගණන් වල ඉඳලා ලෝකයේ ඇති වෙන ජනප්‍රිය සංගීත සංස්කෘතියන් වල. ඉතින් මුලින්ම ඇත්තම කියනවනේ දැන් මේ ගිටාර එක ලෝකේ කොහේ තිබුණත් කොහේ වාදනය කළත් එකම මූලධර්මයේ එකම ස්වර පද්ධතියට සුසර කරන්නේ ටියුන් කරන්නේ. හැබැයි මේ ගිටාරුව වාදනය කරන පුද්ගලයා හැමෝම නේ ලෝකේ ගොඩක් ගිටාර වාදකගෙන. හැබැයි ඒගොල්ලන්ගෙන් කීප දෙනෙක්ට පුළුවන් මේ ගිටාරයේ තියෙන ආත්මය අල්ලගන්න. ලංකාවේ ගිටාරුවත් එක්ක බැඳිච්ච, ගිටාරුවේ හඬත් එක්ක බැඳිච්ච, ඒ රූපයක් එක්ක බැඳිච්ච සංගීතඥයෝ ඉන්නවා නම් ඒ අතරින් ඉහළම ඉන්න කෙනෙක් තමයි ප්‍රේරණ විජේවර්ධන. කණ්ඩායම් සංගීතය ලංකාවේ ආරම්භ කරන්න 1963 මෙහෙන් මීගමුවේ ලොස් කැබිරරෝස් නෙවිල් ෆර්නෑන්ඩෝ ලොස් කැබිරරෝස් වලින් තමයි ලංකාවේ සංගීත කණ්ඩායම ආරම්භ වෙන්නේ. ඊට පස්සේ නොයෙල් රණසිංහ ලා සිලනියස් මෙහෙම එක්කව වෙනවා. ඊට පස්සේ මෙන්න මේ 63 ආරම්භ කරපු නොයෙල් ගෙත් නෙවිල් ගෙත් ආරම්භයට 66 දී තමයි රත්නපුරින් එක්කව වෙන මූන් ස්ටෝන්ස්ලා. ඒ මූන් ස්ටෝන්ස් කණ්ඩායම එන්නේ ක්ලැරන්ස් විජේවර්ධන. ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ මගේ සංගීත ජීවිතේ මට හම්බුණ ඉතාමත් හොඳ මිත්‍රයෙක්, ඒ වගේම දක්ෂ කලාකරුවෙක්. මට මතකයි 1967 වගේ කාලේ මම ඔහු ගැන අහලා තිබුණා. ඔහු මූන් ස්ටෝන්ස් කියලා ගායක කණ්ඩායමක් රත්නපුරේ ආරම්භ කළා තිබුණා, කැලිප්සෝ සංගීත කණ්ඩායමක්. 1968 වෙනකොට මට ඔහු ඇත්තට මුණ ගැහෙන්න සැලසුණා. කලස් සිජුවදර කියන සුවිශේෂ පුද්ගලයා ඇත්තෙන්ම මම ප්‍රථම වතාවට දැක්කේ 1968 රත්නපුරෙන් කොළඹට ඇවිල්ලා ඒ ශ්‍රී සංගබෝකගේ මහත්මයා, ඒ මහත්මයාගේ මැදිහත් වීමෙන් තමයි මම හිතන්නේ මූන් ස්ටෝන්ස් කියන සංගීත කණ්ඩායම කොළඹට ආවේ. ඒ කොළඹට ආවට පස්සේ සංගීත කණ්ඩායමක් හැටියට පුහුණු වුණේ ශ්‍රී සංගපකෝරේ මහත්මයාගේ ගෙදර. අපේ ගෙදර ඒ මහත්මයාගේ ගෙදර ඉදිරි ඉස්සරහා ගෙදර. ඉතින් අපි අර හැන්දාවට ස්කූල් ගිහිල්ලා ඇවිල්ලා පොඩි කොල්ලෝ රැටිය පාරසල්ලම් කරනකොට මේ කොල්ලන් බොක්ස් ගිටාර් අරගෙන ඇවිල්ලා පුහුණු වෙනවා. ඒක බලන් ඉඳලා මටත් ඇත්තම සංගීතය ගැන කවදා හරි සංගීත කණ්ඩායමකට හරි සිංදුවක් කියන්න හරි ආසාවක් කියන ඒ ආසාව ලැබුණෙත් ඒ ක්ලාරන්ස් සහ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම පුහුණු වෙනවා දැකලා. Brothers, Las Ilanians, Los Caballeros, Moonstone. Oh, La Bamba ඊට පස්සේ නෝ. ඊට පස්සේ Moonstones එක ආපු මේ සංගීත රැල්ල 1966 සිට 1980 ගණන් දක්වා බොහොම අමාරුවෙන් ගොඩ නැගුණා. නමුත් විවිධ මත ගැටුම් ඇති වුණා. ලංකාවේ ශාස්ත්‍රීය සංගීතය කුමක්ද? දේශීය සංගීතය කුමක්ද? ඒ දේශීය සංගීතය හා ඉන්දීය සංගීතය අතර මේ කණ්ඩායම් කරුවන් කොහෙද තියන්නේ? ඒ ගැටලු මත වුණා. ඒ ගැටලු හස්සේ ක්ලැරන්ස් විජේවර්ධන කෙනෙක් පහළ නොවුණා නම් සමහර විට කණ්ඩායම් සංගීතයට එල්ල කරපු චෝදනාවලට කණ්ඩායම් සංගීතයේ ලක්වන්න තිර තිබුණා. ඒ කණ්ඩායම් සංගීතයේ එල්ලපු චෝදනාවන් වැරදි කියලා කියන ප්‍රධානම ස්මාරකේ බවට පත් වෙන ක්ලැරන්ස්. මොකද ක්ලැරන්ස් විජේවර්ධන ඒ කණ්ඩායම් සංගීතයට එල්ල කරපු කිසිදු චෝදනාවකට වළංගු නැහැ. ඔහු හොඳ පද රචකයෙක්, හොඳ කනු රචකයෙක්, හොඳ ගායකයෙක්, හොඳ වාදකයෙක්, හොඳ සංරචකයෙක් සංගීතය. ඒ නිසා ඒ සියලු කාරණා හේතු කොටගෙන කණ්ඩායම් සංගීතයේ ක්ලැරන්ස් නිසා ගෞරවනීය පත් වුණා. තියෙන අනිත් විශේෂත්වයක් තමයි ඔහු ඔහුගේම ගීත රචනා කිරීම සහ භාෂාව සම්බන්ධව ඔහුට තිබිච්ච ඉතා සියුම් අවබෝධය. ඔහු ගීත රචනා වරහ තමයි කවුද කියලා අපිට හැඟෙන්නේ. ක්ලැරන්ස් විජේවර්ධනගේ පෙනුම ගත්තොත් ඔහු මේ අර මේ හත්ත ගණන් වල තිබිච්ච අර ලස්සන මල් මල් ෂර්ට් ඇඳපු, දිලිසෙන කලිසම් ඇඳපු එහෙම තරුණයෙක් තමයි අපි දැක්කේ. නමුත් ඔහුගේ ඇතුලේ ඉන්න ගැමිය ඔහුගේ සංගීතයෙන් උනොත් නෙමෙයි අපිට හවු වෙන්නේ, ඔහුගේ ගීත රචනාවනේ. දැන් මට මතකයි අර එක ගීතයක තියෙනවා පලාපාට වියනක්සේ ගිරාරායන් ආකාශය කියලා. ඉතින් අර රත්නපුරේ ඉන්නකොට ඔහු ඔය ඒ පරිසරයේ දැකපු දේවල් ඔහු බොහොම ලස්සනට මේ ගීතයට ගෙනල්ලා තියෙනවා ඉතාම සරල විදියට. මාතලේ ඉපදුණු කොට මාතලේ ඉඳලා තැතක් දහයක් විතර එහා පැත්තේ මහා ගොඩේ පිටිසර පළාතේ ඉඳන ගොල්ලෙක් මම. අද තමුන්නාන්සලත් එක්ක මේ වේදිකාව ඉන්නවා. ඒක මගේ සිහිනයක් සැබෑවේ මක් සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි මමයි මිසි කරලා දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ. ඔව්, ෆ්‍රැන්ස්ගේ ගීත රචනා කිටකෝ මේ අපි ඉදිරියට කතා කරන භාෂාව, ඒ කියන්නේ මේ ඉදිරියට කතා කරන වචන එකිනෙකා මාරු කර ගන්න බොහොම ආදරණීය වචන තමයි ඔහු මේ ගීත බවට පත් කරගත්තේ. ඒ කියන්නේ ගීතමය භාෂාවක් බවට පරිවර්තනය කරගත්තේ ඉතා පහසුවෙන්. මොකද ඔහුගේ මේ බෝලට මාත්‍රා තුනක් නැත්තම් මාත්‍රා හතරක් තමයි මේ ඔහුගේ සරල සංගීතයේ විදිය. මොකද එකම විදියයි ගීත සමූහයම ගත්තම්. නමුත් මේ පොඩි පොඩි මේ හිතට වදින වෙනස්කම් තමයි තියෙන්නේ. දෑත දෙපාසල් මින් ඇය කරනා සුරතල් දැක ගන්න වාසනාව මට ගෙන දුන් දියනි සුරතල් දිල් hani. Dan samsi hatta abedi, mimi nakudu kumari Clarence Sut, Shanaka, Vijit, Samaga, un sakat sakala, un sangita kandayama karamba karanna onai kiyala un situwa. E anuwa ඔන්ඩික්සන් ගුණරත්නවත් එකතු කරගෙන කණ්ඩායමක් හැදුවා. ඉතින් මේ කාලේ තමයි මට ආරාධනාව ලැබුණේ ක්ලරන්ස්ගෙන් මේ කණ්ඩායමට එකතු වෙන්න කියලා. ඉතින් මේ කණ්ඩායමට ඇත්තට මුලින් නමක් තිබුණේ නැති වුණාට මිස්ටර් වික්‍රමසූරිය ජනරල් වික්‍රමසූරිය මහතා තමයි දුන්නේ මේ ගෝල්ඩන් චයිම්ස් කියන නම. Moonstones ඊට පස්සේ super golden golden chimes ඊට පස්සේ super golden chimes අන්තර මදාරා මදාරා 83 මල් ආ එතනින් එහාට ඔහුම මේ මේ කණ්ඩායම් සංගීතයෙන් ඉවත් වෙනවා පුවත් පතකට ඔහු කියනවා ඔහුගෙන් අහනවා ඔබ කණ්ඩායම් සංගීතේ දොස් කියනවාද කියලා අනේ ක්ලරන්ස් අය කවදාවත් එහෙම මූසල කතා කිව්වේ නැහැ එයාට කොයිතරම් දොස් කිව්වත් එයා කිව්වේ නැහැ ඉතින් ඒ හැටි එහෙම ලෝකේ වෙනස් වෙනවා ඉතින් එහෙම කණ්ඩායම් සංගීතයේ මිනිසුන්ට ඕන වුණා දැන් එපා වෙලා දැන් ඒ නිසා කණ්ඩායම් සංගීතය ඇතුළත තිබෙච්ච නොඑක් මත ගැටුම් නිසා මම ඊයින් ඉවත් වෙනවා මම ඒක විවේචනය කරලා නෙමෙයි ඉවත් වෙන්නේ මම දැන් මෙතන සිට ස්වාධීන ගායකයෙක් විදිහට සංගීත ශිල්පියෙක් විදිහට මම රටේ වැඩ කරනවා කියලා සුදු මෙලිකේ මගේ මෙලිකේ අලුයම ඉරලිය වගේ නේ කැපුළු මල් අද පිපුණා මගේ හදවත වැදුණා තව මෙවන් දෙයක් නැතයි සිතෙන්නේ රසම රස සෞඛ්‍ය ආරක්ෂිත චිකන් CIC චිකන් දැම්ම සල්ලි දාදා NSP හොතේ ඕනෑම ඉතිරි කිරීමේ ගිණුමක පාපතා වාර්ෂික මිනුම් මැසිවැටේ CSP පින් පින් තෑගි වරුසා NSP සමග ඉතිරි කරන හැමෝම දිනු ඔබ හිනමවන්නේ ඔබේ දරුවා කවුරුන් වෙනවා දකින්නද ප්‍රංශයේ නිෂ්පාදිත සීලා නියුට්‍රිෂන් 3 දරුවන්ගේ කායික මානසික වර්ධනයට උමනා විටමින් සහ කනිජ වලින් අනුන කිරිපිටි අම්මා සීලා නියුට්‍රිෂන් 3 සිනහසේ සැබෑ යහගුණ formula strengthens root to tip in 3 minutes for less hair fall Pantene Karma Prasanna Jayakudi cinema padayak Oya tanikara randikata waradda patawanda hadanna epa Dan man kanni monada buge olu gediyeda Ai lokka salla denne Mata bayai randika Oya dikatama hama welama me widiyata mata randu karanna gattot Oya metana katha karanna ba Api hawasata hambela katha karamu සිහිනයක ජීවිතේ අද රාත්‍රී 8ට තොටිල්ලාව කෝඩර් කරන උණු මිනිස්සෙක්ගෙන් මිනි පෙට්ටියකට ඕඩර් බාර ගන්න අපිට කොහෙත් නුවණක් නෑ. මොනවාගේ කෙනෙක්ද හොයන්නේ? ඔයා වගේ කෙනෙක්ව. කාලෙකට පස්සේ මගේ හුරතල මාගාවට ආව සර්. මේ දුරු තියන්නේ කැලෙන්න. ඒත් ජීවිතේ තියෙන්නේ අරගෙන යන්න. Roots, sausages and fries, awesome taste. ගණනාවක් පුරා ලංකාවේ කුදුමහත් ජනතාවගේ ප්‍රේක්ෂකයන්ගේ රසිකයන්ගේ ඉතාම ආදරයට පාත්‍ර වූ සංගීතඥයෙක්ගේ ආදරයට පාත්‍ර වීම ගැන ඔබේ අදහස මොකක්ද? මට ඒක ලොකු ආඩම්බරයක්. ඇත්තටම ගෞරවයක් ඒ වගේ කෙනෙක්ගේ ආදරය ලැබීම හිතනකොට. සොන්න වයසෙදි ක්ලැන්ස් ලිපියා ඒ වෛද්‍යවරය මිය ගියා. ඊට පස්සේ අම්මා දෙවනි විවාහයක් කරගත්තා. ඒකට ගත්ත එක්කෙනා ඊට මාරුවක් ලැබුණා රැකියාවේ රත්නපුරේ මාකටින් ඩිපාර්ට්මන්ට් එකට. ඒ වෙලේ තමයි ඌට මේ ගියක් ඒ පළාතෙන් උසවා ගැනීමට වුණ වෙච්ච වෙලාවේ මේ රත්නපුරේ බඩු ගෙදර ලැබුණේ. මේගේ මේකට පතිංචයට ඇවිල්ලා ඉන්නකොට තමයි මේ ආදර සම්බන්ධතාවය ගොඩ නැගුණේ. ක්ලැරන්ස්ගෙත් චීලාගෙත් මුළු නම ක්ලැරන්ස් ආත සෝමසිංහ විජේවර්ධන වුණාට විජේ කියලා තමයි යාළුවෝ එහෙම ඔක්කොම කතා කරන්නේ. 68 69 ඒ වගේ කාලේ තමයි නම ප්‍රසිද්ධ වුණේ. 70 ඒ වගේ ඉතිසර කවුරුත් දන්නේ නම කිව්වට 1967 වගේ තමයි මට අඳුර ගන්න ලැබුණේ. මොකද මේ මගේ තාත්තටයි ති ගෙදරක පදිංචියට ආව අපි ගිය ළඟම. එතකොට තමයි මං අඳුර ගත්තේ. ඒ අඳුරගත්ත කාලෙමනත් හුඟක් ආදරේ කරන කෙනෙක් කියලා මට තේරුණා. ඉතින් මේකට බොහොම අය විරුද්ධ වුණා. මේකේ ප්‍රධාන හතුර හැටියට හිටියේ මංගනෝනා. ඇයට තමයි ක්ලැරන්ස් මංගු කලුණෙන් දී කියන සිංදුව තිබුවේ. මංගු කලුණෙන් දී ඔබද මේ පැති ඇන්දෑ ඔබ බලා ගෙදරි. එයාගේ විදියමයි මංගුණෝනා කියලා එයාගේ නම මංගුණෙන්ද කියලා. එයාගේ හැටිම තමයි. එයා එළ ඔලු කොටුවක් තියෙනවා අරව මේවා කට සැරයි ඒව ඔක්කොම දාලා තමයි එක හදලා තියෙන්නේ. ඒක හදලා එක රේඩියෝ එක යනකොට මටවත් අහන්න දෙන්නේ රේඩියෝ එක ඕෆ් කරනවා එයා ඇවිල්ලා බැනලා. තින්දු ලිව් එක්කෙනටත් බයිනවා කියන එක්කෙනටත් බයිනවා මටත් බැනලා රේඩියෝ එක ඕෆ් කරනවා. ස්ට සිංදුවක් ලියන්න පුළුවන්, ඒකට තනුවක් යොදන්න පුළුවන්, ඒ ගීතය ගායනා කරන්න පුළුවන්, ඒක ඒ සංගීත අධ්‍යක්ෂකව හැටියට කටයුතු කරන්න පුළුවන්, ඒකම ඔහුට වාදනයත් ගිටාර එකත් වාදනය කරන්න පුළුවන්. නමුත් ඉන්දියාවේ ගීතයක් ලියන්න, ගීතයකට තනුවක් දාන්න සහය ගායනා කරන්න පුළුවන් කෙනෙකුට වාගේකර් කියන නම පටබැඳලා තියෙනවා. නමුත් ක්ලැරන්ස්ට තියෙන ඒ දක්ෂතාවය, පැස්වදාරුම් දක්ෂතාවය තියෙන ගායකෙක් මට නම් තාම හම්බ වෙලා නැහැ. ගොඩක්ම තින්දු ඇදී එහෙම අපි දෙන්නගේ දේවල් වලට අපි කතා කරන දේවල් වලට එහෙම තමයි. නිකන් හදන්නේ නැහැ. ඔය මතකයේ ඇසුරින් කියන සින්දුවත් මගේ අම්මා නැතිනකොට මට අවුරුද්දක් විතර ඇති. ඉතින් ඒක මේ මගෙන් අහනවනේ විස්තර එහෙම අහලා තමයි මේ සින්දුව හදලා. ඒව හදලා ලියලා තියලා කාට හරි ඕනි වුණ වෙලාවට දෙනවා එකට මෙලඩි එකක් දාලා. ඒක අර ඡායාවක් වගේ එහෙම කියලා තියෙනේ. දැන් මන් දන්නේ අම්මගේ හැටිවත් අම්මා කොහොමදවත් කියලා දන්නේ නැති නිසා තමයි එහෙම හදලා. මානනාවට දුක ඉපරේ මත ලේ කිරෙන්න ඇතේ. මාහිස පිරේමද මාගත පිරේමද මාසිප ගන්න ඇතේ. ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇති. අම්මායි කීමට කෙනෙකු නැත සොයමේ. 1971 දී පළවෙනි තැටිය නිකුත් කිරීමට සූදානම් වුණා. ක්ලරන්ස්ගේ අතින් ලියවුණු ගීත තමයි මේ ගීත හතරම කිමදනාවේ මගේ පරපතේ පාට පාට රන්තරු සරලා මේ ගීත හතර තමයි මුල්ම තැටිය තිබුණේ. ඉතින් ගොඩාක් මහන්සි වෙලා අද වගේ මේ මහන්සිට ප්‍රැක්ටිස් කරලා අපි මේ තැටිය සූර්ය ලේබල් යටතේ නිකුත් කර 1971. සංගීත සම්දර්ශන වලට ගියාම මේ කිමුදනාවේ ගීතය එක සැරේට මම හිතන්නේ 3-4 සැරයක් කියන සිද්ධ වෙනවා. මොකද මම හිතන්නේ ක්ලරන්ස් මේ ගීතය හදවතින්ම හදන්නේ නැති ශීලා වෙනුවෙන් හදපු ගීතය නිසා. සදායි තාරුකාවයි ඉරයි නිල්පරාවයි මෙලෝකෙන් මැකීලා ගියාවේ. සංගීත වර්ධනයේ සංගීත භාවිතාව ලංකාවේ සංගීත සංස්කෘතියට බලපා හැටි කල්පනා කරනකොට කැපිලා පේන සාධක කීපයක් වෙනවා, කාරණා කීපයක් වෙනවා. පළමුවෙනි වැදගත්ම කාරණාව තමයි මම දකින විදිහට ලෝකේ කියන්නේ බටහිර කලාපවල ඇමරිකාව සහ යුරෝපය ප්‍රමුඛ බටහිර කලාපවල තිබිච්ච සංගීත සංස්කෘතිය සහ ලංකාවේ තිබිච්ච සංගීත සංස්කෘතිය සහ ඉන්දියාව වල්බන් සහිතව ලංකාවේ තිබිච්ච සංගීත සංස්කෘතිය එක්තරා ආකාරයකට සමාන්තර තැනකට ගේන මොහොත තමයි ක්ලරන්ස් විජේවර්ධන ලංකාවේ සංගීත සංස්කෘතියට මැදිහත් වෙන මොහොත. දැන් අපි හිතමු එල්විස් ප්‍රෙස්ලිලා, ඊට පස්සේ බීටල්ස්, විශේෂයෙන් ලෝකෙ පුරාම තරුණයන්ගේ උමතුවක් බවට පත්වෙච්ච බීටල්ස් වගේ රැල්ලක් එක්ක තමයි ඇත්තම ඒ සංස්කෘතික මොහොත තමයි සමාන්තරව ක්ලරන්ස් නියෝජනය කරන්නේ ලංකාවේ. ඉතින් මේක තමයි මම දකින ප්‍රධානතම වැදගත්කම. ඒක තමයි ලංකාවේ ජනප්‍රිය හෝ යම් ආකාරයක සංගීත සංස්කෘතිය ලෝකෙ තිබිච්ච සංගීත සංස්කෘතියත් එක්ක සමාන්තරව ගන්න තැන එක. 1967-68 වර්ෂයේ වගේ මට මතක හැටියට ඔය අවධියේ තමයි එංගලන්තයේ බීටල්ස් කියන ගායක කණ්ඩායම, එතකොට ලංකාවේ ලොස් කැබලෙරෝස් කියන ගායක කණ්ඩායම හුඟක්ම ජනප්‍රිය තත්ත්වයකට ඇවිල්ලා තිබුණේ ඒ කාලේ. ඉතින් මටත් ලොකු ආශාවක් ඇති වුණා මේ සංගීතය අනුකරණය කරලා මේ මොකරි ඒ අනුව යන්නාරි, ඒ අනුව වාදනය කරන්නාරි, ගායනය කරන්න කියන ආසාව මගේ හිතේ තිබුණා. ඉතින් ආසාව පෙරදරි කරගෙන තමයි මේ ඉස්සලා මම සංගීතයට යොමු වුණේ කියලා මට මතකයි මම කියන්න කැමති. වයිරූපගත විදිහට ක්ලරන්ස් විජේවර්ධන සහ ඔහුගේ සංගීත කණ්ඩායම ලංකාවේ මේ පෙරළිය කරනකොට ඒහා සමාන පෙරළියක් බ්‍රිතාන්‍යයේ වෙනවා බීටල් සංගීත කණ්ඩායම හරහා. ඒ මේ දෙක සමාන්තරයි. ඇත්තටම බීටල්ස් කණ්ඩායමේ ඊට චරිත බව මේ ක්ලරන්ස්ගේ කණ්ඩායමේ ඉන්නවා කියලා මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ ඒ වගේම ආකර්ෂණීය චරිත. ඒතොට බීටල්ස් කණ්ඩායමේ නායකයා තමයි ජෝන් ලෙනන්. ක්ලරන්ස්ත් ඇත්තටම මේ පුංචි ශ්‍රී ලංකාවේ ජෝන් ලෙනන් ලෝකේ සංගීතයට කරපු බලපෑම ඔහු ශ්‍රී ලංකාව ඇතුලේ කරා. ඇත්තටම ක්ලරන්ස් විජේවර්ධන මේ ජාත්‍යන්තර භාෂාවකින් හෝ වෙනත් රටකින් නම් මේ දේ කරා නම් ඔහුගේ බලපෑම මම හිතන්නේ ඒ හා සමානව පැතිරෙන්න තිබ්බා. So many ways, everywhere in life. France, a heritage of trust. ඒ බලපෑම මම හිතන්නේ ඒ හා සමානව පැතිරෙන්න තිබ්බා. ෂඩෝස් ඒ වගේ ඒවා තිබ්බ ඒ සන්ටාන ඒ වගේ තිබ්බයි කලෝස් එයා මේකට ආදේශ කරනකොට මුල කාලේ නේද ගොඩක් එයාගේ ස්වතන්ත්‍ර නිර්මාණ ගොඩක් තිබ්බා. පස්සේ පසු කාලේ මම හිතන්නේ එයා පොඩ්ඩක් අපි අත තියාතරන් නිමන් ඒ වගේ ගීතවල එයාගේ අර බටහිර සංකල්ප එයා ආදේශ කරලා තිබ්බා. ඒකට ලස්සනට කරලා Mish Insignia Thailand Kadwa Rusya Sundarai Samada People's Merchant Finance PLC අද්විතීය ස්ථාවරත්වයක්. කිසල් මතක විහිළු කරන්න හදන්න එපා. ඒ දවස්වල නැවේ එකට ඉන්නකොට අපි කොච්චර විහිළු කෙරුවද? උඹ තමයි හොඳම විහිළු කතා කිව්වේ. ඒ වුණාට මහීල් මේක එහෙම විහිළු කතාවක් නෙවෙයි. පියෙක්කා දුවෙක් පිළිබඳ අනුවේදනීය සිරා කතාවක්. සෙනසුරු මාරුව කොළඹ ලිබර්ටි ඇතුළු දිවයිනපුරා සිනමා ශාලාවල ඩුවට ට්‍රැවල් එකක් ඉරිදා උදෑසන 9ට Little Lion Betting Golden Cow Rusks පුංචි හපනුන්ට දැන් Enchanted Whitening Body Lotion දින හතකින් පැහැපත් සුන්දර සම එතන රැකියාවකට හොඳම තැනක් නිහාරා විදෙස් රැකියාව වරකපොල 0357 RCI 400 Hancock's latest act of so-called heroics We save people's lives every single day. People should love you. I look like I care what people think. Moment more fun in every pack. Tic Tac refreshment to be shared. Kiskase mule sita history saha mulin mewat karanamai history yanna meyalo me attamai obata sihin heda karu surupi sirurak awashyada balanna hedati urahis laya urabahu pitupasa sirura vyayam badhyasthana wala meveni vyayam upakarana bhaviten obata awashya sihin heda karu siruru laba ganimata hakimi thibenawada e den obata e puluwan handunwa dena nawathama obitrack elite vyayam upakaraniya turn and burn chalana kriyawaliya thamai e yati visheshathwaya mema karakawena rodayat ellipse akara chalana ratawat magin ina pradeshiya heda kirima meda dahaniya saha manshya peshi shaktimat kirima ekawarma කරයි විද්‍යානුකූල පරීක්ෂණයන්ට අනුව ඉන් පැයකදී කැලරි ප්‍රමාණ 820ක් පමණ දහනය කරයි ඔබිට්‍රක් එලිට් යනු සිරුරට කිසිදු අපහසුතාවයක් හෝ අහිතකර බලපෑමක් ඇති නොකරන ඕනෑම වයස් ප්‍රමාණයකට ඕනෑම ශරීර ප්‍රමාණයකට සරිලන ව්‍යායාම් උපකරණයක් ආකර්ෂණීය සිරුරකට නිරෝගී දිවියකට දිනපතා ව්‍යායාම් වසර 15ක් පුරා ජනතා විශ්වාසය දිනු ඔබිට්‍රක් එලිට් දැන් මාමතන්න ඔබිට්‍රක් එලිට් ව්‍යායාම් උපකරණයක් ඇඳුම් කරන්න ඔබිට්‍රක් එලිට් ටෙලිසින් වෙතින්ම පමණයි Thank you. හැදුවේ මෙත මට අවුරුදු 24කට පිට මතකයක්. පරම් සයියා මට හම් වෙන්නේ 87 88 තමයි සුසීමා ටෙලිනාට්‍ය 87 වස්තරයේ අවසානයේ මේක තමයි රූපගත කරන්නේ 88 තමයි පෙන්වන්නේ. එතකොට මේ කාලේ තමයි කරන්සයි හම් වෙන්නේ. අනේ මේ මතකයට කරන්සයට ගෞරව කර මිනිසුන්ට මං හරි ගෞරවණීයයි. හරි මං දල නදීක මතක ඌනතරන් කරන්ස් විජේවර්ධනගේ වීර කතා කියලා දෙනවා. මම ඒ ඔහුව වීරයෙක් කරගන්න හැම මිනිහෙක්ම මගේ තීරේ. දීවදාවන් සිතමු දීවල් දිව්‍ය ලෝකෙන් නිතිත ඉන්න කිරුරසිංහල පිනිබිඳක්මත් දිලිසි දිලිසි අලෝහි වෙන්න. බෑන් ඉතිහාසයේ වීරයා තමයි ක්ලරන්ස් කියන්නේ. ඒතර බෑන් කතාවක් හැදෙනකොට ඒකට ඉන්න එකම චරිත ක්ලරන්ස්. එනස ක්ලරන්ස් අය නොහිටියා නම් ඒ සුසීමා ටෙලිනාට්‍ය අද හරි මතකේ රැඳෙන ටෙලිනාට්‍යයක්. ඒක තනිකර සංගීතය මත පදනම් වුණා. ජෝර්ජ් බේස් ප්ලේ කරන ජෝර්ජ් සිංගර්න ජෝර්ජ් තමයි ක්ලරන්ස් සහ රොහන් මෙලිවිට අතර සම්බන්ධය හැදුවේ. දැන් කරන්ස් කෙනෙක්ව රොහන් වැලිවිටට ඕන වුණාට එහෙම කෙනෙක්ව අපේ ලෝකේ අපිට දැන හඳුනුම්කම් මට්ටමින් නැහැ. නමුත් ජෝර්ජ් බෑන් කාරයනේ. ඒ බෑන් කාරයට ක්ලරන්ස් හම්බලා තිබුණා. ඒ නිසා රොහන්ව එක්කගෙන ගියේ ක්ලරන්ස් අය ළඟට ජෝර්ජ්. ඒ නිසා දැසපියාගත් කල කිව්ව මම ජෝර්ජ්. දැසපියාගත් කල මට මැවින්නේ උපෙත්. ඈත කන්තරින් ඉන්න නලකින්නේ උපිහත. කලමට මැවෙන්නේ උබෙරුව ඈත කඳු කරෙන් එන නලගෙන ඉන්නේ උබහඬ උමාරියේ අමතක නොවේ ලක්ෂණ නොවේ සිත සැනසුවේ අමතක නොවේ කොච්චර කිව්වත් ලස්සන රුවේ කියලා කියාගන්න බැරුව ගියා. ජෝර්ජ් ලස්සන රුවේ. හරි කරන්නේ සයියා. අමතක නොවේ ලක්ෂණ රුවේ. අවසානේ කරන්නේ සයියා කිව්වා කමන්නේ ලක්ෂණ රුවේ හොඳයි. අව සින්දුවක් තමයි කරන්නේ සයියා හදි අර මං අර ලොකු ඕගන් පාරක් එහෙම ගහනවා. ශබ්දාගාරේ තමයි මේක පටිගත කළේ. එනිසා ඔය ඩ්‍රම් බීට් එකත් එක්ක සෑහෙන්න හැප්පුණා ක්ලරන්ස් අයියා. එයාට ඕන මේ ඩ්‍රම් බීට් එක මේක දිගටම පවතිනවත් ඕනේ. තාල රූපේ වෙනස් කොමී තියෙන්නත් ඕනේ. හැබැයි ඒ අතර තව සංකීර්ණ තාල රූප වර්ගයක් গিitar එකෙන් ඕගන් එකෙන් යනවා. ඕගන් එක ඩ්‍රම් එකක් වගේ ප්ලේ වෙන්නේ. රංගන ගායන ගී බලද ගල් මන් අත්තොන් ඇත්තෑ දශක ඉරුමු සංගීත අධ්‍යක්ෂකවරු කියන්නේ අපි ගන්නවා මුත්තු සාමි රොක් සාමි පිල්ලේ සෝම්පාල ඒ වගේම ඒඩ්වින් සමර දිවාකර. එතකොට ඒ එක්කම වගේ කේමදාසයන් අමරදේවයන් සරත් දස්නායක ෂිල්ටන් ප්‍රේමරත්න ඔය වගේ තමයි මේ චිත්‍ර ප්‍රසංගීත ක්ෂේත්‍රයේ බොහොම පතාකින් වශයෙන් වැජබුණේ. උන් තමයි මේ කියන්නේ වැඩ කරන්න මේ වැඩ පෙන්නපු අය. ඉතින් ඒ මැද්දට ශ්‍රී ප්‍රේමරත්න කියන සිනමාකරුවා ඇවිල්ලා තමයි ධන සුජේවර්ධන ඔහුගේ පළමු චිත්‍රපටයට භාවිත කරන්නේ සිකුරු ලියාසි. Thank you. හන්ස් ඉතිහාසය හොයාගෙන යනකොට ඔහුගේ ඉතිහාසය හොයාගෙන ඉද ඔහු ඔහුගේ සංගීතය සිනමා සංගීතය ලංකාවේ සිනමා සංගීතයේ මැදිහත් වෙන මොහොතක් ඉතාම චමත්කාරජනක දැන් සිකුරුලියා චිත්‍රපටයේ ඔහුගේ සංගීතයේ මැදිහත් වීම ඇත්තම ලංකාවේ සිනමා සංගීත ඉතිහාසයේ ඉතා විචිත්‍ර මොහොතක් එතන හීන ඔහුගේ ගොඩක් තිබුණා මෙන්න මේ ශිල්පීන් අරගෙන මම කවදා හරි ගීත කරනවා මට චිත්‍රපටයක් හමුණක් කියලා ඒ හීන හැබැයි කරගත්තා මේ විශේෂම ගීතයක් ඔහු හදපු ඔහුගේ ඒ තනු නිර්මාණය මට මතකයි කේමදාසන් කියනවා මේක මේ තාමත්ම මනහර සහ මේ සියලුම රාගාශ්‍රිත ඒ වගේම මේ හදන්න අමාරු තනුවක් තමයි මේ ජේ මිඩල්ටන්ට හදපු සිකුරුලිය ඊට පස්සේ අපේක්ෂා සඳහන්නේ තවත් කමර්ෂියල් ෆිල්ම්යක් හැටියට මැදමාවද චිත්‍රපට නිසාම HP රත්න හදන්නේ අපේක්ෂා චිත්‍රපටයේ ගීතාවලිය ඒකේ නම් සඳපන් වෙලා තමයි ඔහු විසින් රචනා කොට මේ ලබා දුන්නේ සොඳුරලෝට මල් වෙහලා කියන ගීතය ගායනා කරන්න එච්.ආර්. ජෝතිපාලයන්ට ආරාධනා කරපු වෙලාවේ ජෝතිපාලයන්ට කියලා තියෙන්නේ රණසය මට ඕනේ අර මල් පිපිදෙන එක වසන්ත සමයේ ටෝන් එක මේකෙන් ඒ හඬ වර්ණයයි අවශ්‍ය කියලා. එතකොට මල් පිපිදෙන ගීය නැවත වතාවක් ජෝතිපාලයන් ගායනා කරලා පෙන්වලා තිබුණා. ඊට පස්සේ තමයි මේ කෙරෙන ජෝතිපාලයන් තමයි යෝජනා කරලා තියෙන්නේ සුවදත්ත නායකෝ මේ ගීතයට ගන්න කියලා. එතකොට ලංකාවේ ගීත කෝකිලාසම යුග ගීතයක් ගායනා කළා ලෝකේ ජීවත් වන ලස්සන වුණාවේ අග්‍රේශ්වර සංගීතඥ ආචාර්ය ප්‍රේමසිංහ කේමදාසගේ සංගීතය ඉතින් තව කවර දැන් තියෙන ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනේ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනේ ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනේ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනේ මංජු හැමෝගෙම අදහස් එකතු කරගෙන බොහොම සරලව ඒ අදහස නැවත වතාවක් ගීතවත් කිරීමට ඔහුගේ විශේෂ හැකියාවක් තිබුණා. ඒ තමයි මේ දවස් කීන නමේ තිබෙන විශේෂ. සනකිලියේ සඳ එළියේ විමුතුලතාවයි පිළිපිළියේ සුමලියේ උමරිහිනාවයි උමරිහිනාවයි උමරිහිනාවයි සනකිලියේ සඳ එළියේ විමුතුලතාවයි NSV win win tagi barusa 150ක් දක්වා bonus මුල් 1 කෝටි 3000ක මුදල් tagi karma prasanna jayakudi cinema padayak navila thakshane balamahimaya melva qst ape rate ape madayak ab tak to hame koi samjha hi nahi ha koi hame pehchana hai kahan nahi kisi ko khabar hai manzil kaun si hai आखिर हमें जाना है जहां हो हम चले दो दिन भी खुद को खुद चलते हैं हम जहां रुक जाए वही रात होती है जिस जगह पे वतन मिशन की बात होती है जिस जगह पे हमारी शुरुआत होती है गोली लोक ලෝකයේ වෙනස් වන අදහස් වල එකිනෙකට වෙනස් ගැජට් වල අලුත්ම ටෙලිවිෂන් ගැජට් එක ගැජට් ෂෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට ගැජට් ෂෝ ප්‍රධාන අනුග්‍රහය අන් සමතම වඩා වේගය ඉදිරියෙන් It is a lot. It is a dynamite. අද ජාතියේ හඳ ගැස්මට අලුත් නමක් ලැබිලා. අපේ හීරෝ හුල්ලා දැන් හීරෝ මොටකොප්. අම්මා නැති බව දැනගෙන ලොක්කා වගේ කතාවනේ. ලොක්කා වගේ නෙමෙයි. ලොක්කා. ඒකනේ මම ඔයාව බලන්න එන්න අපේ අම්මලා කැමති කරගත්තේ. වාඩි වෙන්න තියා පය ගන්න වටින තැනක්ද මේක? එහෙනම් ඇයි ආවේ? ඔය දරුවට තියෙන ආදරේ ඉඳන්. අද මම වාරුවක් නැතුව පය ගහලා ඉන්නේ වාහන්ද. මං දන්නේ නැහැ මං කොහොමද ඔයාට ඒක නැහැ කියවන්නේ. අපි දන්නවා බඩේ තිබිච්ච ගෙඩිය මොකද්ද කියලා. Tamanth hetune netha. Hetani dadiga denna duwek innwa kiyala. අවුරු බල අනුග්‍රහය සුරන්ත සංගීකව තහවුරු කළ පූර්ණ මුඛරක වර්ණය Encyclopedia Pro 3 Plus වයස අවුරුදු 3ට වැඩි දරුවන්ට නැනබත් පරමන්න Encyclopedia Pro දේශක්ති ලංකා විදේශ රැකියා කුරුණෑගල ඉරිදා තුර්ථයි 0377යි 500යි 500 සිතට ඔබ එනවා කිරණ සේරුවේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා මම කෑසේ දුවයන් සිංදුවල් ලිව්වා දූමා වගේද නෑ අම්මා වගේ කළු පාට දූ කාගෙනෝ කියලා මම එක තන්ටිවල මම කියනවා කළු පාට නෑ මගේ දුව සුදුයි කියලා. ඒකට කාන්ස්ගේ දුව කුඩා කාලේ මාත් එක්ක කතා නොකර මාත ඇරියා. මේ තරහා වෙලා ඉතින් මම ගොඩාක් හරි පස්සෙන් නෑ නෑ මම දැනල පොඩි උන්නේ. හැබැයි මේ ගීතය හරි ශෝක් මේ සින්දුව දුව මා වගේ නේද අම්මා සාමාන්‍ය පරසයකේ ඔහුට කිට්ටු රචනා කියන්නේ ඔහුට හරින රචනා ඔහු හැරුණාම ලබා දීපු පුත්කලයි මම හිතන්නේ ඔහුට ලබා දීපු පුත්කලයි කරුණා දබේසේක අනිත් එක නා ආචාර්යයන් තරන්සේක ඔය කීප දෙනා මම විශ්වාස කරන පරිද්දට පළවෙනි වතාවට තමන්ගේ කියලා ගීතයක් නිර්මාණය කරන්න තෝරගන්න වෙනත් කෙනෙක්ගේ පද රචනාවක් ඒකට මටත් සම්බන්ධ වෙන්න යෙදීම ගැන මම පුංචි ආඩම්බරයක් තියෙනවා ඒ තමයි මේ ඔය දිලීප පොඩි පුතු කියන ගීතය මම අහලා තියෙන හැටියට එය මගේ පියා විසින් මේ පත්තරයකට ලියලා ආපු කවි පන්තියක් ඒ කවි පන්තිය දැකලා කරන් සුජෝදන මහත්මයා කතා කරලා අහලා තිනවා මට මේකේ සින්දුවක් හදා ගන්න පුළුවන්ද කියලා ඉතින් තාත්තා කැමැත්තෙන් ඒක දීලා තියෙනවා මම හිතන්නේ ඒ කාලේ හිටපු තරුණ නවරැල්ල ගායකයා ඒ රකමැටි වෙන කිසිම හේතුවක් නැහැ තාත්තට ඉතින් මේ ගීතය මේ කවියක් ගීතයක් බවට පත් කරගන්න ලැබෙන එකක් ලොකු දෙයක් එහෙම තමයි මේ ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ ෆ්ලරන්ස් රසිකයෙක් හැටියට මං හිතන්නේ මම තමයි ඉන්න වාසනාවන්තම රසිකයා ඒ අනුව බලනකොට මරිදී කණ්ඩායම් සංගීතයේ හිරවිලා ඉන්නකොට ක්ලැන් සුජවර්ධන කියන මනුස්සයා පෙනුනේ නැහැ. ඔව් කියන්නේ පසුබිමේ ඉඳගෙන මේ ගීත හදපු පුද්ගලයා පමණයි. නමුත් ඉතින් දෛවය කියන එක තමයි තීරණය කරන්නේ. ඔහුට දෙවියන් විසින් දීලා තියෙන නියමය ඔහුගේ ජීවිතයට. මම ඔබ ගායන ශිල්පියෙක් තනියි ගායකයෙක් කියන එක ඊට පස්සේ තමයි ඌ ඔය තීරණය කරන්නේ. ගායන ශිල්පී කැරියර ඉදිරියට යනවා කියන එක කියන්නේ තනි සංගීත වේදිකාවක් කැරියට ඉදිරියට යනවා කියන එක තීරණය කරන පස්සේ තමයි ඌ සැහෙන මේ කැපි පෙරෙන්නේ සහ මහ විශාල පෞෂයකට ඉන්කම් කියන්නේ කාගේ ආදරයට පාත්‍ර වෙන්නේ. ගීතයක් තිබුණා හින්දි බදන් මියුරු හඬින් කියන සිතාරා සින්දු නදි ඉවුර දිගේ එන සිතාරා කියලා අනිත් නිරංජලා කාට දුවාගේ උලංක ප්‍රියන්ත ප්‍රනාන්දුයි ඉන්ද්‍රාණි පෙරරායි ගායනා කරන ගීතය මේකෙන් ඉතාම තීස දෙකම හොඳයි කියලා මට මම මේක සඳහන් කරන මට මංගාව තියෙනවා ලිපියක් ට්‍රාන්ස්ෆර් වේවා ඒ ලිපියම ලැමිනේට් කර මංගා ජෝතිගේ ලිපියක් තියෙනවා ජෝති මට වාදුවා ඒකත් මම ලැමිනේට් කර තියගෙන මේව අගනා වස්තු වල ට්‍රාන්ස්ෆර් ඉමිග්‍රන්ට් සීල් තියෙනවා මෙහෙම මුදල් මේ සිනුදේල මුදල් පරක් වුණාගෙන තරහ වෙන්නේ මුදල් පරක් වීම එයාගේ ප්‍රමාදයක් නෙවෙයි කොහොමද ඒ කියන්නේ මගේ මුනන්දුවක් තිබුණේ දැඩි මුනන්දුවක් ඉතින් ඒක ට්‍රාන්ස්ෆර් මතු කරලා පෙන්නවා මේ ගැන මට වැරදීමක් සමා වෙන්න ඒ අන්තිම ලියදුනා ගීත දෙකම සුරම්යයි මේ අදහස් කොහොම හිතරෙනවද මම දන්නේ නෑ කියලා අපහද වන් එහි නොමියන ලෙස බැලි ආදරයෙන් ඉරුණා මතකයි සිතට දැනෙන සුව මට ඉතර අවස්ථාවකද ඌ හම්බෙන්නේ මමත් ලක්ෂ්මීපති ආරච්චිමත්මයත් ගිහිල්ලා විශේෂ වැඩකට කියලා කතා කරගෙන ඉන්නේ මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණ ප්‍රසංගයක් මට මතකයි 1995 දීපමණ ඒකදී මේ විශේෂ ශිල්පියෙක් හැටියට ඔහු සහභාගී කරගත්ත උතරමක් ඒ කියන්නේ මේ රෝගාතුරට හිටියේ මේ කච්චස් වලින් ඇවිල්ලා ගීතේ ගායනා කරපිට මට තාම මතකයි තනි වී සිටින්නයි කියන ගීතේ තමයි ගායනා කරේ තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයායි විඳින් එය වෙනස් කළේ පහදා කියුවත් නෑ සවන් යොමු කළේ වේදනා පිරීලුවක් ඔබයි බී කළේ ඔබ සිනාවි ගීත නිර්මාණය කරපු පුද්ගලෙක් සතුටින් සන්තෝෂයෙන් තමයි ගීත නිර්මාණය කරේ ඒ කියන්නේ ඔබට ඉතිරි දිනුවක් වුණත් රසය ඒකත් ඒ කියන්නේ ගීතය බවට පත් කරගන්න ඔහුගේ ඒ කියන්නේ පෞද්ගලික අත්දැකීම් වගේ පුදු අත්දැකීමක් තමයි ඔය මාවතේ ගීතේ කියන ගීතය මාවතේ අපි ජීවිතේ අතරමං කළා මාවතේ අපි ජීවිතේ දහවලේ සිහිනයක් කළා මරදානේ පරණ සිනමාලේ නාමයෙන් අපව ලියලා තියෙන විදිය හිතා ගන්න අමාරුයි ඔහුද ලියලා තියෙන කියලා මත්තන් හිතා ගන්න අමාරුයි ඒ තරම් ඒ කියන්නේ පොඩි ආවේගශීලී හැඟුමකින් මේක ලියලා තියෙන්නේ මේ මාවතේ ඒ කියන්නේ ජීවත් වෙන ගී ගායමින් ඉන්න මේ යාචක පිරිස් වෙනුවෙන් හදපු ගීතයක් අත්‍තරම මේ දැසට කඳු දුන්න ගීතයක් විජේවර්ධන යනු ලාංකීය අනාගත සංගීතයට නැතුවම බැරි එහෙත් ඇත්තේම නැති නොවරදින අත්‍යවශ්‍ය සාධකයි. මම හිතනවා ඔහු වගේ දක්ෂ සංගීතඥයෙක් අපිට කවදාවත් මේ ලෝකෙට බිහි වෙයිද කියලා. කරන්ස් අතිශය හිතේශිමන්ත එක සහෝ සහෝදරයෙක් පැණි අවංක මිත්‍රයෙක්. මම හිතන්නේ කරන්ස් කියන්නේ ලංකාවේ භාග්‍යයකට දිව්‍යන් වහන්සේ මම ඔබෙක් මන්දන මනාගමන් කියලා මේ රට ලබා දුණු ඉතාම වටින පුද්ගලයෙක් හැටියට මම සැලකන්නේ. මං හිතන්නේ කවදාවත් කරන්ස් නැවත කරන්ස් කෙනෙක් ඉපදී කියලා. ක්ලරන්ස් අය කියන්නේ මියුසික් ලෙජන්ඩ් කෙනෙක්. අපේ ලෙජන්ඩ් කියන්නේ කියන්නේ අමරණීය කවදාවත් නැරෙන්නේ. සුජෝදන අද නෑ කියලා කියන්න බෑ. මං හිතන විදිහට චරන්ස් කියන්නේ බලවේගයක්. සුජෝවර්ධන කියන්නේ සරල විරල ඒ වගේම මපුවට වදින ලේවලට කාවදින ඉතා ඉක්මනින් කෙනෙකුව ආකර්ෂණයට පත් කරගන්න පුළුවන් චරිතයක්. ඒ තමයි විශේෂ. මම අර කලින් කිව්වා වගේ කරපු හැම ගීතයක්ම ජනප්‍රිය වීමම තමයි ඒකේ බොහොම සුන්දර රහස. ඇත්තටම මම කැමති මං හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ක්ලෙරස් මගේ දුවගීම වෙලා ඉපදෙන්න කියලා අපි ළඟම. ඒක නම් මට ඉල්ලන්න තියෙන එකම ඉල්ලීම. මට පේනින්නේ කොහෙද ඉර සඳ පියවිලුකින් මිලින ඌවර. මට පේනින්නේ කොහෙද ඉර සඳ පියවිලුකින් මිලින ඌවර. තනි වෙලා අද තනි වෙලා I'm not afraid.